අපේ රටේ තරුණ ජනතාවට රක්ෂාව ජීවනුපාය මාර්ගයක් මේ තුලින් ඇති කරන්න ඔබේ ආයවැයෙන් පුළුවන්ද බෑ කඩා වැටෙන ආයවැයක් ණය දෙන්නේ කොහොමද බැංකුවෙන් සල්ලි ගන්නවට තමන්ගේ සල්ලි තැන්පත් කරපුවා ගන්නවට බද්දක් පනවල තියෙනවා ඒ කියන්නේ බැංකු ක්‍රමය අවුල් ජාලාවකට පරිවර්තනය වෙවි මුල් ඒකාධිකාරිය අතට ගන්න ජාත්‍යන්තර සම්බන්ධයක් තමයි මේක තියෙන මම කරපු මුදල් ඇමතිතුමනි ඔබතුමාට බලින් විවේචනයක් කරන්න නමුත් ඔබතුමාට යාන්නටයි කියනවා අපේ බැංකු ලොකු අර්බුදයකට පරිවර්තනය වෙලා තියෙනවාද ඔබතුමාලට IMF එක කියනවා බැංකු දෙක තුනක් වහන්න කියලා මේක තමයි ඔබට අය IMF එක කියන්නේ ඔබට කියනවා EPF ETF එක එළියට ගන්න කියලා EPF ETF එක එළියට ගන්න කියලා වැඩ කරන මිනිස්සුන්ට සමනය ප්‍රතිමේ අයිති නැති කරන්න කියලා